ගිය මැතිවරණය තමයි මේ රටේ මිනිසුන් බොරුවෙන් අඳපු මැතිවරණය. ඒවට තමයි දිනසීයෙන් විසුරුවාරිනවා කියලා දිනවකවානු. ඒ දිනවකවානු කරපු එකක් කියන්නේ අද මහජනයාගේ බොරුව අවබෝධ කරගෙන ඉන්නේ. ඉතින් මැතිවරණයක් තිබ්බොත් රනිල් වික්‍රමසිංහ රට එක්සත් ජාතික පක්ෂයට ඒ පිළිබඳව හරි පාඩම ගන්න. ආප්ප කොහෙද රුපියල් 10ට තියෙන්නේ? කොත්තමල්ලි දා ගන්නට කොහෙද තියෙන්නේ? මේ රටේ මිනිසු පරිප්පු වල හාල් කන්නේ, බත් කන්නේ. අද හාල් සේරුවක ගාන කීයද? එහෙන් වී ටික ගන්නේ නැ මේ හාල් සේරුවේ ගාන රුපියල් 80යි 90යි. පරිප්පු රුපියල් 190න් එහා පැත්ත. අල බොම්බයි ලුණු දැන් ඩියුටි වැඩි කරාම තවත් වැඩි වෙනවා. ඩොලරක වැඩි වුණාම තවත් වැඩි වෙලා. දින 100ට කරේ තෙල් අඩු කරපු එක විතරයි. ඒක යම් කිසි කොටසකට විතරයි ඒ බ්ලාබ් ආවේ. තෙල් අඩු කරයි කියලා මේ රටේ බඩු මිලේ අඩුවක් වුණේ නැහැ.